තම යෞවනය රටදැයි වෙනුවෙන් පුදමින් අපගේ දේශය තුළ සියලුම උවදුරු බිඳ දමමින් තෙද බල පෙන්වමින් මුළු රටම එක්සේසත් කළ ඔබයි අපේ ලක් මෑණිගේ විරුද්ධරුවෝ. ලක් මෑණිගේ උරුමය විරුදරුවෝ.